සම්පූරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං සේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජරා ධම්මෝ හි ජරං අනතීතෝති අබින්හං පච්ච වෙක්ඛිතම්බං ඉත්තියා වා පුරිසේන වා පම්බජිතේන වා ගහට්ටේන වාති. සැනවත් වාසනවන්ත පින්තුනි, අද දින ඔබ බලාපොරොත්තු වන්නේ මේ ධර්ම දේශනාවට හුඟක්න් දීලා ඔබේ කුසලයේ දිනු කර ගන්නටත් ඔබේ ජීවිතයට ආශිර්වාදයේ සලසා ගන්නටත්. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යන ලබන MMCTV USA සද්ධර්ම වාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන මෙම ධර්ම දේශනාවෙන් අද අප විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ අද දින උපන්දිනය සමරන මල්කී මොනසිංහ මහත්මියට ආශිර්වාද කරන්ටත්, එවැගේම එතුමියගේ ස්වාමි පුරුෂයා වන අජිත් අනුරුද්ධ මොනසිංහ මහත්මයාට ආශිර්වාද කිරීම සඳහායි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත ගන්න කරගන්නා වූ මේ කුසලයේ පුණ්‍යඵලය ඒ දෙපළගේම ජීවිතයේහි නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සරසා ගන්නට හේතු වාසනා වේවා කියලා අප ආරම්භයේදීම ආශිර්වාද කරනවා. පින්තුනි, ලොසෙන්ස් බෞද්ධ විහාරස්ථානය වසර 50කට ආසන්න කාලයක් ඉතා දිගු ගමනක් ඇවිල්ලා සමාජයට මහත් වූ මෙහෙවරක් කරපු ආයතනයක්. ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධ ධර්ම සොසයිටියෙන් ආරම්භ කෙරුණු මෙම විහාරස්ථානයේ ගතවුණු 800 වසරකට ආසන්න කාලය තුළ ඒ දියුණුව සඳහා සදහවත් ගිහි පින්තුන් රැසක් සහ ස්වාමින් වහන්සේලා රැසකගේ අනුග්‍රහය සැලසුණා. මේ විහාරස්ථානයේ මේ තත්ත්වයට පත් කරගන්නට උදව්පකාර කරලා මිය ගිහිපු හැම දිනාටම අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ සඳහා සිය දායකත්වයේ දක්වලා අනුශාසකත්වයේ දක්වලා අපවත් වේවදාල සීලම ස්වාමීන් වහන්සේලා අප පුණ්‍ය ආනුමෝදනා සහිත විහාරස්ථානයේදී සිහිපත් කරනවා. ඒ වගේම දැන් ජීවත් වෙන ඊට උදව් උපකාර කළ හැම දිනාටම අප දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරමිනුයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. විශේෂයෙන්ම අප විහාරස්ථානයට වසර 45කට අධික කාලයක් ඒ දිනු සඳහා කැපවෙච්ච දෙබලක් වශයෙන් අජිත් මහත්මයා මල්ගිනවනත් අපට සඳහන් කරන්න පුළුවන්. එයත්නම් මේ රටට පැමිණිච්ච මුල් කාලේ පටන්ම මෙහි දිනුවට බෙහෙවින්ම කටයුතු කරපු ඇත්තන්. විශේෂයෙන්ම මෑත කාලයේ දිනුව සඳහා ඒ පින්නතුන් බොහෝ දෙනෙක්ගේ සහයෝගය ලබාගෙන මේ විහාරස්ථානයේ අද ඉතාම මනරම් ඉඩකඩ සහිත පුළුල් සේවයක් කරන ස්ථානයක් බවට පත් කළ තියෙනවා. ඒ නිසා අප එපිනුදුන් කළා වූ සියලු සහයෝගයන්, උපකාරයන්, අනුග්‍රහයන් කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.

හැබැයි අපි ධර්මයේ ගැඹුරම තැනින් ඒක ක්‍රියාත්මක කරොත් ලෝකෝත්තර දර්ශනයක් සහිතව සම්මා දිට්ඨිය ඉහළටම දිනු කරගෙන සුතමේ ප්‍රඥාව සාක්ෂාත් කරගෙන අප මේ ධම්ම මගට පිවිසියොකින් අපට ලැබෙන ලොකුම ප්‍රතිලාභය තමයි මේ මොහොතේම අපට ඒ ධම්මයි ප්‍රතිඵල අසිරිය දැක ගන්නට අවස්ථාව සැලසෙනවා. මේ කාරණා පහ අප මුලදී සාමාන්‍ය විදිහට සඳහන් කරනවා. ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ තුන ධර්මතා විදිහට සලකනවා. ඒ වගේම දුකක් විදිහට සලකනවා. ජරා ධර්මයේ එකක්, ජරා දුක කියන එක එකක්. ව්‍යාධි ධර්මයේ කියන එක එකක්, ව්‍යාධි දුක කියන එක එකක්. මරණ ධර්මයේ කියන්නේ එකක්, මරණ දුක කියන්නේ තවත් එකක්. මේ දෙක යන්න ඕන සම්බන්ධකුත් තියෙනවා. හැබැයි මේ දෙකේ ලොකු වෙනසකුත් තියෙනවා. යම් කිසි කෙනෙකුට ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ දුක් දෙකෙන් නිදහස් වෙලා හැබැයි තවදුරටත් ඔහුට මේ ජරා ධර්මයේ දකිමින් ජීවත් වන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුදහමෙන් නිතර අපට අනුශාසනා කරන්නේ ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ දුකෙන් සපුරා නිදහස් වෙනට. ඒ නිදහස් වෙන මාර්ගය තමයි ආරසණික මාර්ගය විදියට සම්මා දිට්ඨිය ආදී ප්‍රධාන සූත්‍ර රැසක දේශනා කළ තියෙන්නේ. මේ සියලු දුක් සමුදාය අපේ ජීවිතයට එන්නේ අවිද්‍යා සහගතව අප ලෝකයේ ඇසුරු කරලා රූපය තුළ අපේ හිත බැස ගැනීමේ ප්‍රතිඵල විදියටයි අපට මහලවීම, ලෙඩවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග සහ කර්මදාය ආදියන් මේ සියල්ලක්ම එන්නේ ජීවිතාවබෝධය නිසිසේ නොලැබීම හේතුවෙන්. එනිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝක යම්තාක් දුකක් තියෙනවා නම් ඒ දුක සපුරාම එන්නේ බාලයා කරයි, පණ්ඩිතයා නුවණැත්තා කරා දුක එන්නේ නැහැ කියලා සඳහන් කළා. මොකක්ද බාලකම, මොකක්ද පණ්ඩිතකම කියලා කියන්නේ? බාලයා කියලා කියන්නේ මේ ලෝකේ ඇසුරු කරද්දී නිසිසේ ප්‍රඥාව නැති කෙනා. ලෝකයට ප්‍රතිචාර දක්වද්දී ලෝකයේ පිළිබඳව අනවබෝධය නිසා, නැත්නම් අප ඇසුරු කරන රූපය පිළිබඳව අනවබෝධය නිසා හිත රූපය තුළ බැසගත්තොත් අපට සියලු විදියේ දුක්වලට මුහුණ දෙන සිදු වෙනවා. ඒක තමයි බාලකම කියලා කියන්නේ, අවිද්‍යා සාගත ස්වභාවය කියලා කියන්නේ. හැබැයි අප නිසිසේ නුවණ ලබා ගත්තොතින්, නුවණින් ලෝකය ඇසුරු කළොතින් අනෙහිදී අප බාහිර ලෝකයෙන් නිදහස් වනටත්, අභ්‍යන්තර නාමයන්තෙන් නිදහස් වනටත් අවස්ථාව සැලසෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී මුලදීම සඳහන් කරනවා, ව්‍යාධි ධම්මෝම්පි ව්‍යාධින් අනතීතෝති අභින්නන් පච්චවේකී ධම්මං. තමා ව්‍යාධියට පත්වෙන කෙනෙක්, ව්‍යාධි ධර්මතාවයේ ඇති කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න. ඒ ව්‍යාධිය, ඒ ජරා බව නොයෙකුත් කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ජරා ධම්මෝම්මි ජරා අනතීතෝති අභින්නන් පච්චවේකී ධම්මං. තමා මහලු වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න, මහලු බව නොයෙක් හොබු කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න සඳහන් කළා. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභින්නන් පච්චවේකී ධම්මං. මරණ ධර්මතාවයට පත් වෙන කෙනෙක් මරණේ නොයෙක් හොබු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කළා. ඇයි බුදුරජාණන් වහන්සේ අපට මේ ජරා, ව්‍යාධි, මරණ කියන මේ තුන සිහිපත් කරන්න කියලා දේශනා කළේ? අප ජීවත්වන කාලයේ ක්‍රමානුකූලව ටිකෙන් ටික වයසට යනවා. මේක තමයි මේ ශරීරයේ ස්වභාවය. ඉපදෙච්ච මොහොතේ පටන්ම මේ ශරීරයේ කොටස් ක්‍රමානුකූලව දිරවටපත් වෙනවා. ඒක හැම භෞතික දෙයකම තියෙන ස්වභාවය. ඒත් අප මනුෂ්‍ය ජීවිතයක් ගත්තොතින් ඒ ස්වභාවය තමයි අපේ ශරීරයේ සෛල වර්ධනය වීම මුල් වකවානුවේ බොහොම වැඩියෙන් සිද්ධ වෙනවා. දිරවපත් වෙන එක එතකොට සිද්ධ වුණත් අපට දිනපත් වීමට වඩා පේන්නේ වර්ධනයයි පේන්නේ. ඒ නිසා අප බොහෝ විට ශරීරයේ දිහා බලලා සතුට වෙනවා. හැබැයි ජරාව කියන එක මුල් කාලේ පටන්ම හටගන්න දෙයක්. කාලයක් ගිහිල්ලා අපේ ශරීරයේ වර්ධනය ක්‍රමයෙන් අඩු වෙනකොට ජරාවටපත් වීම අපට ප්‍රකටව පේනවා. අන්නේ ප්‍රකට වෙනකොට අප බොහෝ විට දුකටපත් වෙනවා.

ඇතැමිට කෙනෙකුට හිටිය එකම දරුවා සියලුම බලාපොරොත්තු තියාගෙන සිටිය තමාගේ ලෝකය අහිමි වුණා වගේ ඒ දරුවා නැති වෙච්ච අවස්ථාව. ඇතැමිට දරුවන් දෙදෙනෙක් හිටපු අය ඒ දරුවන් දෙදෙනාම එකම මොහොතේ ජීවිත සමගත් වූ ආකාරය ඔබ මේ ජීවිත කාලය තුළ දැකලා ඇති. ඇතැමිට ඔබට මේ අත්දැකීම ලැබිලා ඇති. මෙන්න මේ කරුණ පින්වතුනි අප නිතර සිහිපත් කරන්න ඕන. අන්න ඒක දකිනවා නම් අන්නේ බාහිර ලෝකයට වඩා වැඩි දෙයක් තමා ජීවිතය තුළින් උකහා ගන්නට සහ මෙන්න මේ ජීවිත අනතුරට කලින්ම මුහුණ දෙන්න උත්සාහ කරනවා. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි ගිහිගේ මහා සම්පත් සමුදායක් අත්හැරලා පැවිදි වෙච්ච කෙනෙක් තමයි රට්ඨපාල හාමුදුරුව කියලා කියන්නේ. මේ රට්ඨපාල හාමුදුරුව සඳහන් කරනවා උන්වහන්සේ පැවිදි වෙන හේතු වෙච්ච කාරණා. අප මුලින්ම සඳහන් කළ ආකාරයට එකක් තමයි උපනීති ලෝක අද්දුව කියන එක. ක්‍රමයෙන් අප දිරාවට පත් වෙනවා, ජරා ස්වභාවයට පත් වෙනවා, මරණය කරා ළඟා වෙනවා. මෙන්න මේ නිසා තමයි අප ඉක්මනටම දහමට එන්නට ඕන. ඒ වගේම අත්තාන ලෝකාන විස්සරෝ නැත්නම් අතාන ලෝකාන විස්සරෝ මේ ලෝකයේ සැබෑ පිළිසරණක් අපට නැහැ. බාහිර ලෝකේ ගැන අප විශ්වාසය තියාගෙන හිටියට ඒ බාහිර ලෝකයටවත් අප අසරණ වෙච්ච වෙලාවට පිටක් වෙන්න බෑ කිනුතුනි. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන් සියල්ලක්ම තමාත්තරල යන්නට වෙනවා. එක මොහොතින් අපට මේ ලෝකයක් අත්හැරීම සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා අප දහම් තුලට එන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිනුතුනි. ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. ලෝකෙ කොච්චර සම්පත් අප ගොඩගස්සා ගත්තත් භෞතික දේවල් වලින් කිසිදාක අපට තෘප්තියක් ලබන්න බෑ. එහි අප කැමති දේ කවදාවත් සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් නැහැ. ලැබෙන තවදුරටත් අප ඒක රාශී කරගන්නවා යන්නේ. මෙන්න මේ ස්වභාවයන් අප දැන ගැනීම නිසා තමයි පින්නතුනි අප වඩා වඩාත්ම දහම තුළට එන්නට ඕන. මේ දේ තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න පමණට අප මේ අත්හැරලා යන දේට වඩා වැඩි දෙයක් තමාගේ ජීවිතය තුළ බොහෝ තැන්පත් කරගන්නවා. ආධ්‍යාත්මික වශයෙන් ඉහළ දියුණුවටපත් වෙනවා. මෙන්න මේ ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග කියන මේ කරුණ ජීවිතයට එනකොට ඒ කාරණා වලින් මානසිකව නොවැටෙන විදියට ස්ථාවර මනසක් හදා ගන්නවා. මේ අටලෝ දහම තුළ කම්පාන වෙන අකම්පිත සිතක් බොහෝ හැකිතාක් ඉක්මනින් දියුණු කර ගන්නවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ කරුණෝලෙන් යුක්ත කෙනා කායික වාචික මානසික සංවරයෙන් පුළුවන් තරම් දුරට ඉන්න උත්සාහ කරනවා. ඔව් යකි තාක් දුරට සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා මේ ලෝකයේ මේ විදිහට දකින කෙනා කියලා. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝකයට සාස්ෘවරේ අවශ්‍යයි. ඒ සාස්ෘවරේගේ නිවෙන සැනසෙන දහමක් අවශ්‍ය ඇයි කියන කාරණය බුදුහාඳුරු පැහැදිලි කරනවා. අපට ධර්මයක් අවශ්‍ය වෙන කරුණු අතරින් ප්‍රධාන කාරණා වශයෙන් උන්වහන්සේ දේශනා කළේ ජරා ව්‍යාධි මරණ කියන මේ කාරණා. නැත්තම් මහලු වීම මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කරුණ නිසා තමයි අපට සම්බුදු දහමක් අවශ්‍ය වන්නේ. සම්බුදුවරයෙකුගේ අනුශාසනාවක් අපට අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම ඇතැමිට ලෙඩවීම නැති වුණත් මහලුවීම මරණය සහ නැවත ඉපදීම කියන මෙන්න මේ කාරණා තුන නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහම ලෝකේ බබලන්නේ කියලා දේශනා කළා. දහමක වටිනාකම තියෙන්නේ මෙන්න මේ දේවල් වලට ලෝකයා අපත් වෙන නිසා කියලා සඳහන් කළා. මේ තාන සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරන පස්වෙනි කාරණය තමයි කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස් දායාදෝ බරිස්සාමීති අබින්නම් පච්චවේකි තම්බං ඉත්‍යාවා පුරිසේනවා පබ්බජිතේනවා ගහට්ටේනවා. තමා කරන කර්මය තමාට සැබෑ උරුමය කියන එක මෙනෙහි කරන්න කියලා. අර භෞතික වශයෙන් උපයාගෙන තියෙන සියලුම සම්පත් අපාත්‍යරියත් අපත් නොහැරෙන එක දහමක් තියෙනවා. ඒ තමයි සිත මුල් වෙලා කුසල කුසල වශයෙන් අපේ යම් කර්ම ශක්තියක් රැස් කරගත්තා නම් අන්න ඒක තමයි අපාත් නොහැර අපේ පිටුපස්සේ සෙවණැල්ලක්කා සමනව ගමන් කරන්නේ. මෙන්න මේ කාරණියත් නැවත නැවත සිහිපත් කරන්න කියලා දේශනා කළා. මේක දන්නව නම් කෙනෙක් ඔහු සසරේදී දුකටපත් වෙන දේවල් හිත අපිට සිදු කරන්නේ කායිකව හෝ මානසිකව වාචිකව හෝ මානසිකව ඔහු කිසිම අයහපත් දෙයක් ලෝකෙට කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔහු දන්න මේක තමන්ට අයිති වෙන දෙයක්. අප ලෝකේ වෙනුවෙන් අයහපතක් කළත් ඒ අයහපතේ ප්‍රධාන කොටස් කරුවා තමාගේ හිත. අන්නේ හිත මුල් වෙලා තමන්ට එහි විපාක ගෙන දෙනවා. ඔහු ඒ දුක් විඳිනුනේ කැමති නැහැ. අනිත් අතට ඔහු දන්නවා සිත මුල් වෙලා මනසාචේ පසන්නේන භාසතේවා කරෝතිවා හිත පිරිසිදු යමක් කියනවනම් කරනවනම් ඔහුට අන්නේහි ආනිසංසය ලැබෙනවා. හරියට ඡායාව අනපායිනේ කියපු වගේ තමා පිටපස්සේ එන සෙවණැල්ලක් සමානව ඔහුට මේ ආනිසංස දැක ගන්න පුළුවන්. පින්නතුනි මේ කුසල කර්ම අපි කරනකොට පින්කම් කරනකොට එකටකින් අපේ ජීවිතේ මේ ජීවත් වෙන කාලයේදීම සතුට සැනසීම දිනු වෙනවා. බාහිර වටා පිටාව තමන්ගේ සතුට යහපත වෙනුවෙන් සකස් වෙනවා. තමන්ට ලොකු දිනුවක් මේ ජීවිත කාලය පුරාම සිද වෙනවා. ඒ විතරක් නෙවෙයි තමයි සිදු කරන අනිත් පැයටත් මේ ආනිසංස ආශිර්වාදයේ ආභාසය යනවා. ඔවුන්ට මේ ප්‍රතිඵල ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ අම්ම තාත්තා ඇතුළු අපේ බොහෝ ඥාතීන් සසර බොහෝ තැන්වල මේ විශ්වයේ බොහෝ තැන්වල ඉන්නවා. ඇතැමිට අතීත ආත්මභාවවල අමල තාත්තලා අප දිහා දැකලා අපේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියන මේ පින්කම් සහ ප්‍රතිපදාවන්හි ආනිසංස යන් අනුමෝදන් වෙනවා. එයාගේ දරුවෙක් විදිහට ඇතැමිට තවමත් අපව සලකනවා. ඒ නිසා මේකේ ඥාතීන් සුවපත් කරන්නට ඒගොල්ලන් සතුටු කරන්නට ඒවලට පුණ්‍ය ආනුමෝදනා වෙන්නට අපේ ජීවිතයේ පිනට බරව කුසලයට බරව දහමට බරව ගත කරන්නට අප උත්සාහ ගන්නට ඕන. මෙන්න මේ කරුණ සඳහන් කළා ඊළඟට දෙවනි පියවරේදී භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මේ කාරණා දකින කෙනා මෙතනින් නවතින්නේ නැහැ. ඔහු යොබ්බන මදේ ජීවිත මදේ ආරෝග්‍ය මදේ කියන මේ මදයන්ගෙන් දුරුණා විතරක් නෙවෙයි. ඔහු කෙලෙසුන් බැඳීම් අඩු කර ගන්න විතරක් නෙවෙයි. මේ දුක් තමාගේ ජීවිතෙ නොයන විදිහෙහි ප්‍රතිපදාවක නියැලෙනවා. ඒ කොහොමද? ඒ තමයි ඔහු දකිනවා. විශේෂයෙන් ශ්‍රුතවත් ශ්‍රාවකෙක් විදිහට ඔහු දකිනවා ජරා ව්‍යාධි මරණ ක්‍රිය විප්‍රයෝග විතරක් නෙවෙයි මුළු කර්ම චක්‍රයම නිදහස් වන මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මුලදී අපි කම්මසකත සම්මාදයේදී ඉඳලා සුගතිගාමී වීම සඳහා මේ ජීවිත යහපත සඳහා අප දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැකියතා කරනවා. දානං සීලං මෙත්තා භාවනා කියන මේ කාරණා තුන. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. දානමයන් පුණ්‍ය කිරවත්තු සීලමයන් පුණ්‍ය කිරවත්තු භාවනාමයන් පුණ්‍ය කිරවත්තු කියලා දේශනා කළා. දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔහු ජීවිතේ හැකිතාක් දුරට සම්පාදනය කර ගන්නවා. අන්නේ ප්‍රතිඵල විදියට සුඛෝ පුඤ්ඤස්ස වූච්චියෝ කියපු විදියට ඔහු පින් කරනවා කියලා කියන්නේ ජීවිතේ වැඩිපුර සැප රැස් කර ගැනීමක් කියලා සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඔහු එතනින් නොනවති කම්මසකත සම්මාදිටියනොත් ඉහළට ගිහිල්ලා ආරි සම්මාදිටිය නැත්තම් චතුසත්‍ය සම්මාදිටිය නැත්තම් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ වූ සත්‍ය දැක ගන්නට උත්සාහ කරනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඔහු දන්නවා දුක හටගන්නේ කොහොමද කියලා. දුකේ හට ගැනීම හා නිරෝධය. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍ය ඔහු දන්නවා. ජරා මරණ ඇති වෙන හේතුව ඇයි? ජරා මරණ ඇති උනේ ඉපදීම නිසා. ඉපදුනේ ඇයි? භවය නිසා. භවය ඇති උනේ ඇයි? උපාදාන නිසා. උපාදාන ඇති උනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව ඇති උනේ

සම්මාදිට්ඨිය පෙරමුණ යන්නට ඕන. ඒකයි උන්වහන්සේ දේශනා කළේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්වනක්ඛයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. ආශ්‍රයංගේ ශේවීම මේ සත්‍ය දකින කෙනාට දන්න කෙනාට උන්වහන්සේ පනවලා තියෙන්නේ. ඒ නිසා ප්‍රනිතරම රකින්න සීලය උදෙක් සුගතිය පාදක කරගෙන රකින්න පංච සීලෙන් පමණක් නොනවති. එනම් මේ ලෝකෝත්තර දර්ශනයක් සහිතව රකින්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්පූර්ණ වෙන විදියට නැත්නම් ආජීව අට්ටමක සීලය සම්පූර්ණ වෙන විදියටම අපේ ජීවිතයට සැබැලසම සීලය සම්බන්ධ කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. අන්නේ සීලය අපට මේ ජීවිතයේ තුලමදීම සැනසීමට සතුටට හේතු වෙන කාරණයක් වෙනවා. ඒ සීලය අපට කවදාවත් බරක් අපහසුාවක් වෙන්නේ නැහැ. ඒක අපට බොහොම පහසුවක් විවේකයක් සැනසීමක් ලැබෙන දිනෙන් දින සතුට දිනු වෙන කාරණයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට සීලය සම්පූර්ණ කරන කෙනා එතනින් නොනවති අකුසල් දුරු කරන්නට කුසලයේ වඩන්නට නිතර උත්සාහ කිරීම වශයෙන් සම්මා වායාමයේ සම්පූර්ණ කරමින් ඔහු සම්මා සතිය තුල කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතරෙහි සිත පිහිටුවාගෙන ඒ කාතකින් වර්තමානය තුල සතිපට්ඨානෙ දිනු කරගෙන ගන්න ගමන් අනිත් අතින් සතිපට්ඨාන භාවනා විදියට මේ ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය සමුදේ ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියන මෙන්න මේ යථාර්ථය විදර්ශනා භාවනාව විපස්සනා භාවනාව පාදක කරගත්තු සමුදේ වය හට ගැනීම නිරෝධය දකින කෙනෙක් බවටපත් වෙනවා. මෙන්න මේ ආර්ෂිංග මාර්ගය තුල සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙන මේ ගමන් මඟ සම්මා සමාධියෙන් වඩාත්ම ඉහළ තලයට ගිහිල්ලා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතක් ඇති කරගත්තු කෙනා ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි ඊළඟට චක්කු විඥාන අනිත්‍යයි ආදී වශයෙන් ඇස කන ආදී ආයතන රූප ශබ්ද ආදී අරමුණු ඊළඟට චක්කු විඥාන ආදී විඥාන මේ හැම දෙයක්ම හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දියක් බහු දකිනවා. ඒ විතරක් නෙවෙයි යකිතෙන් ගත්තොතින් නාම රූප විඥාන කියන කාරණා දෙක යම් කිසි සමුදය ධම්මං සප්පන්තං නිරෝධ ධම්මං හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිනවා. ඉති ඉමස්මින් සති ධම්ම හොති ඉමස්මින් අසති ධම්ම හොති කියපු විදියට මේ ඇති කාලේ මේක හටගත්තා මේ නැති කාලේ මේ නැහැ කියලා දන්නවා. ඉමස් උප්පාදාය ධම්ම උප්පජ්ජති ඉමස්ස නිරෝධාය ධම්ම නිරුජ්ජති මේ හට ගැනීම මේක හට ගන්නවා මේ නිරෝධයෙන් මෙහි නිරෝධය දකිනවා කියලා ඔව් මේ සමුදේ වැය දෙක හට ගැනීම වැයීම දකිනවා. දකින්න දකින්න ඔහු දකින්නේ බාහිර රූපය මේ වෙලාවේ සම්පූර්ණ නිදහස් වෙච්ච ලෝකයක් මේ තියෙන්නේ. අපි දරුවා කියලා ගත්තට අප දෙයක් කියලා ගත්තට අප තමාගේ ශරීරය කියලා ගත්තට මේ අපි ගන්නේ අර කලින් වර්ණ රූපයේ ශබ්ද රූපයේ ගන්ධ රූපයේ රස රූපයේ පොට්ටබ රූපය ආදී මෙන්න මේ රූප නැත්තම් රූප 28ම කිසියම් දෙයක් අපි ගන්නවා නම් අපේ බොහෝ විට ගන්නේ ඒ නිරුද්ධ වෙච්ච රූපය නිරුද්ධ වෙච්ච බව නොදැන ස්පර්ශ සමුදයන්තෙහි අවිද්‍යාසහගතව අපේ හිත බැස ගැනීම වශයෙන් ඔයි අප මේ නිරුද්ධ වෙච්ච ලෝකයක් ගන්නෙ. අන්නේ ගන්න නිසා මේ දුක හටගන්නේ කියලා දැක්වතින් ඔව් වහ වහාම මෙන්න මේ දුකෙන් නිදහසන ආකාරයට මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය හට ගැනීම නිරෝධය දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ දකින දකින්න ඕ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යායත්වේ අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා භව නිරෝධහ ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්ති කියපු විදියට දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධන්ති කියපු විදියට ඔහු සියලුම දුක් සමුදය නිදහස් වෙන විදියට ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග කියන මෙන්න මේ සාමාන්‍ය දුකෙන් විතරක් නෙවෙයි අවිඤ්ඤාපච්ච සංඛාරා කියන තැන තියෙන පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර වශයෙන් සඳහන් කරන මෙන්න මේ කර්ම චක්‍රයෙන්ම නැත්නම් කර්ම භව උත්පත්ති භවයේ සිද්ධවන්නට හේතු වන මෙන්න මේ සකල විද සංස්කාර වලිනුත්

මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ දියුණු වෙනුවෙන් දිවානයන් දෙක් කටයුතු කරන සුසන්ත සෙනරත් මහත්මයාටත් ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා අනුග්‍රහ දක්වන සඳරුවා මහත්මයා ඒ වගේම කුෂාන් මහත්මයාතුළු ඒ සැදැහැවත් පින්තුන් හැම දෙනාටම අප මේ පින අනුමෝදන් කරනවා. යැත්තන්ගේ සියලු සත් ප්‍රාර්ථනා සපරවන්නට මේ උතුම් පිනත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.